නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වලුකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන්ට ඉතාමත් වටිනා දහං කරුණු කාරණා ශ්‍රවණය කරන්න ලැබෙනවා මේ හෝරාව තුල. ඒ තමයි හොඳට කාලා බීලා ඇඳලා ඉන්න එක ගැන බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාළේ. හොඳට කාලා ඇඳලා බීලා ඉන්න වෙලාවක් නැති එක ගැන බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාළේ. ඊළඟට සමහර මේ පින්වතුන් ධනවත් වුණත් දරුවන් නොලැබෙන්න හේතුව කුමක්ද? ඒ වගේම තමන්ගේ එදිනෙදා ජීවිතේ ගත කරනකොට සංසාරයේ කරපු කර්ම ඒ ඇයිට කොයි ආකාරයෙන්ද විපාක දෙන්නේ කියලා මේ සූත්‍ර දේශනාවලින් ඉතාමත් අපූර්වට හරිම ලස්සන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කරලා තිබෙනවා. ඒ ධර්මයේ තමයි අද අපි ඉගෙන ගන්නෙ. ඉතින් පින්වතුනි, ඉතාමත් වටිනා දහං කාරණාවක් තමයි අද කතා කරන්න හිතුවේ. ඒකට හේතුව තමයි මේ සමාජයේ ගොඩාක් දකින්න ලැබෙන එකක් තමයි මේ දැන් කෑම බීමක් කෑවත් අර බඩ පිරෙන්න කනවා මිසක්කා රසට මිහිරට කන්නේ. ඇඳුමක් ඇඳත් ඔහෙ අඳිනවා මිසක්කා ඒක පිළිවෙලට අඳින්නේ නැහැ. ඊළඟට විශේෂයෙන් අපි ගත්තොත් කාන්තා පාර්ශවී ආභරණ බහුතරයක් රං ආභරණ සැරසිලි කරන්නේ. රත්තරම් බඩුවක් ගත්තත් කබඩ් එකේ දාලා තියෙනවා පළඳන්නේ. සාමාන්‍ය මුළු අවුරුද්දෙම කබඩ් එකේ තිබිලා වෙඩින් එකට විතරයි ගන්නෙ. එතකොට මේකේ පිටිපස්සේ කර්මයක බලපෑමක් තියෙනවා. ඉතින් ඒක හිතුණ අද දවසේ සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මේ විතරක් නෙවෙයි තවත් බොහෝ දේ අද මේ ධර්ම දේශනාව ඇසුරින් අපිට ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. ඊළඟ ගොඩක් අය ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ දැන් නිතර ධර්මය අහලා උපෝසත සිල් සමාදන් වෙමින් ධර්මයේ වැඩිපුර පුරුදු කරනවා කියන එකටත් මිනිස්සු බාහිරව ගන්නවා. කනකර ආභරණ අයින් කරලා මේ සුදු ඇඳගෙන එයාලගේ ධර්මයේ හැසිරීම ඇඳුමට ගන්නවා. ගිහි කෙනෙක් විදිහට පංචකාමයේ භුක්ති විඳීම පිනක් කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක අද හොඳට විග්‍රහ කරගන්න පුළුවන්. මේ දේශනාවේ මගේ අදහස් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ අදහස. බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය. කෙනෙක් හොඳට ඇඳලා කාලා බීලා රත්තරන් ආභරණයෙන් සැරසිලා මොද්දක් දාගෙන චේන් පාවිච්චි කරලා බේස්ලට් පාවිච්චි කරලා ඒ මිනිස්සු හොඳට සැරසිලා ඉන්න එක පවක්ද? ඒක සීලයට හානියක්ද? ඒක සමාධියට හානියක්ද? ඊළඟට ඒක ප්‍රඥාවට හානියක්ද? බුදුරජාණන් වහන්සේ ළඟම සමහර අය ඇවිල්ලා අහලා තියෙනවානේ, ස්වාමීනි අපි කසීසලු රන් රිදී මිල මුදල් පරිහරණය කරන අය අපිට ගැලපෙන ධර්මයක් දේශනා කරන්න කියලා. තුරු බුදුරජාන් වහන්සේ වදාලා, ගෘහපති ඔබ බුදුරජාන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝරත්නයේ සරණ යන්න, පංචශීලයේ රකින්න කියලා. රන් රිදී මිල මුදල් පාවිච්චි කරන කසී සලු උතුම් සලු පිළි ආභරණ පැළඳගෙන ඉන්න මිනිසුන්ට බුදුරජාන් වහන්සේ දේශනා කළා තෙරුවන් සරණ යන්න, පංචශීලයේ රකින්න කියලා. ඒ කියන්නේ එයාලගේ ඒ සැරසීම, එයාලා හොඳට කාලබිල ඇඳලා ඉන්න එක තිසරණයටවත් පංචශීලයටවත් හානි නැති නිසානේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ. මේක නොදන්නා සමහර මේ අය ධර්මයේ හැසිරෙනවා කියලා කනකර ගලවලා සුදු ඇඳගෙන අමුතු රූපයක් මවා ගන්නවා. හැබැයි ඇතුලේ කෙලෙස් කහට. ඒ නිසා මේ ධර්මයේ කියන එක හිතත් එක්ක බද්ධ කරගන්න, අඳින ඇඳුමට හෝ බාහිරට නෙවෙයි. ඔය බාහිරට ධර්මයේ සම්බන්ධ කරගන්න පෙන්වන්න ගිහිල්ලා අවසානයේ ඇතුලේ තියෙන කුණුට කෙලියට આવට පස්සේ තමයි අනිත් අය බනින්නේ ධර්මයටත් ඕන් ධර්මයේ හැසිරෙන අය කරන දේවල් කියලා. ඒ කතාව පස්සේක තිබේවා. අද අපූරු කාරණාවක් අපි ඉගෙන ගන්න හිටපු ඒ සූත්‍ර දේශනාව ඉගෙන ගනිමු. ඒ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ සැවැත් නුවර. කොසල් මහරජුරෝ මහා දවාලේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. සාමාන්‍ය රජුරෝ ඉර මුදුන් වෙච්ච මේ මහා දවාලේ දෙවුරන් වෙහෙරට පැමිණීම ටිකක් ස්වභාවික ගතියක් නෙවෙයි, හැමදාම සිද්ධ වෙන එකක් නෙවෙයි. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ සමග සිද්ධ වෙච්ච දහං කතාව තමයි අද අපි ඉගෙන ගන්නේ, පඨම අපුත්තක සූත්‍රය. ඉතින් මහා දවාලේ කොසල් රජුරෝ පැමිණියන් පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා, මේ මොකෝ මේ මහා දවාලේ මහරජ? ඉද බන්තේ සාවත්‍යං සෙට්ටි ගහපති කාලකතු. ස්වාමීනි, මේ සැවැත් නුවර ගෘහපති සිටුවරේ කීටියා. ඔහු මැරුණා නේව. තමහං අපුත්තකං සාපතේයන් රාජහන්තම්පුරින් අතිහරිත්වා ආගච්ඡාමි කියනව රජතුමනි. මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එයාට දරුවෝ නැහැ. එයාගේ ධනය මම රාජ ගබඩාවට මේ පිටත් කරලා තමයි ඒ ගිහිල්ලා එන ගමන් මේ දෙවුරන් වෙරට ගොඩ වුණේ. අසීති බන්තේ සත සහස්සානි හිරඤ්ඤස්සේව. ස්වාමීනි, තනිකර රත්තරන් කාසියම 80 ලක්ෂයක් ඒ සිටුවරයාගේ ගබඩාවේ තිබ්බනේව. කෝපන වාදෝ රූපියස්ස රිදී ගැන කවර කතාද? රත්තරන් තනි දඹ රත්තරන් කාසි විතරක් 80 ලක්ෂයක් තිබ්බා. තස්ස කෝපන බන්තේ සෙට්ටිස්ස ගහපති සේව රූපෝ භත්තභෝගෝ අහෝසි. ඒ වුණාට ස්වාමීනි, දඹ රත්තරන් කාසි 80 ලක්ෂයක් රිදී ගණන් කරන්න බැරි ප්‍රමාණයක් සහිත මහා විශාල ධනස්කන්ධයක් තිබ්බ මේ සිටුවරයාගේ කෑමන බත් කෑමන මේ වගේ. ඒ තමයි තස්ස කෝපන බන්තේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔහු කනාජකං බුංජති බිලංග දුතියං නාඩු හාලි බත් එක්ක හොද්දක් තමයි හැමදාම කාලා තියෙන්නේ. ඒ සිටු මාලිගාවේ ඉන්න අය උයන අය හැමදාම උයලා තියෙන්නේ හොදී නාඩු හාලි බතු විතරයි. කවදාවත් එතනින් එහා රස කැවිලි පෙවිලි ප්‍රණීත සූප භෝජන ව්‍යංජන පළතුරු මොනවත් කාලා නැහැ මුළු ජීවිතේටම. ඒව රූපෝ වත්ත භෝගෝ අහෝසි සානං ධාරේති තිපක්ක වසනං. අන වැහැරලි කෑලි තුනක් තැන් දෙහකින් මහලා ඔහේ පටලවාගෙන විලි වහගෙන ඉඳලා තියෙන්නේ. 80 ලක්ෂයක් රත්තරන් කහවණු තියෙන ගණන් කරන්න බැරි තරම් රිදී කහවණු රිදී කාසි තිබ්බ මහා ධනයක් තිබ්බ සෙට්ටි. ඒව රූපෝ යාන භෝගෝ අහෝසි ජජ්ජර රතකේන. ස්වාමීනි, දිරාපු පොඩි කරත්තයක් පරණ කුඩ කෑල්ලක් උඩට දාලා ඕකෙ තමයි ගමන් බිමන් ගිහිලා තියෙන්නේ මේ සෙට්ටි. ස්වාමීනි මෙහෙම එකක් වෙලා තියෙනවා නේව කියලා ඔහේ සිද්ධිය කීවි. ඒව මේ තම් මහරජ, ඒව මේ තම් මහරජ, මහරජතුමනි ඒක හරි. ඔය සිටුවරයා ඔය විදිහට තමයි ඉඳලා තියෙන්නේ. අසප්පුරිසෝකෝ මහරජ උලාරෝ භෝගෝ භෝගෙහි ලබිත්වා නේව අත්තානං සුකේති පිනේති. රජතුමනි අසප්පුරුසේකුට ධනය සම්පත වස්තුව තිබ්බා කියලා එයාට තමන් පිනවන්ට තමන් සැප විඳින්න හිතෙන්නේ නැහැ. හොඳට කාලා බීලා හොඳට ඇඳලා ඊළඟට මේ ප්‍රණීත පංචකාමයේ භුක්ති විඳින්න ඕන කියලා හිතෙන්නේ අසප්පුරුෂයාට. මිනිස්සෙක් වුණාම ඒ මිනිසයා ප්‍රණීත විදිහට හොඳට කාලා බීලා ඊළඟට හොඳට ඇඳලා ලස්සනට ඊළඟට ධනෙ තියෙනවා නම් රන් ආභරණ පැළඳගෙන ඊට පස්සේ ගමනක් බිමනක් ගිහිල්ලා වට වන්දනාවේ ගිහිල්ලා ඊට අමතරව විනෝද චාරිකා ගිහිල්ලා අර සතුටෙන් ඇවිදලා කියලා. ඒක තමයි යාලගේ ප්‍රණීත පංචකාමි. ඇයි පිංගතුනි මේ අවුරුදු කෝටි ගණන් ලක්ෂ ගණන් සතර අපායේ ඉඳලා මේ මනුස්ස ලෝකෙට කෙනෙක් එන්නේ? එච්චර දුක් විඳලා විඳලා ආපු එකේ ගෙවල් වල ප්‍රශ්න හිතේ තියාගෙන උයපු එක කන්නේ නැතුව තියෙන ඇඳුමක් අඳින්න නැතුව බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා කියන එක කොච්චර විඳවිල්ලක්ද? හීතල කෑම කන්න ආසා කොච්චර රස්නෙට මේ උයලා තිබ්බත් අරවා විසිකා කරන්න වෙනව නේව කියලා අර හීතලයකට හිත යන්නේ. ප්‍රණීත සම්පත්තිය ප්‍රණීත පංචකාමයේ භුක්ති විඳින්න අසප්පුරුෂයාට හිත නැමෙන්නේ නෑ. මාතා පිතරෝ සුඛීති පිනේති. තමන්ගේ අම්මට ප්‍රණීත විදියට කන්න බොන්න දෙන්න, තමන්ගේ තාත්තට හොඳට ප්‍රණීත විදියට කන්න බොන්න දෙන්න, හොඳ හොඳ අලුත් ඇඳුම් පැළඳුම් ඒ අයට අරන් දෙන්න, ඒ අය පොඩ්ඩක් ඇවිද්දවන්න, වට වන්දනාව ගෙන්නන්න, එයාලා හිත සන්තෝෂ වෙන තැන් වලට ගෙන්නගෙන යන්න, පොඩ්ඩක් ඇවිදලා කියලා යන්න. අසප්පුරුෂයාට හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ ඔය අය වයසයි, ඇවිද ගන්න අමාරුයි, ලෙඩයි කියලා. තනි කර ලෙඩ වාටුවක් කරනවා අම්මයි තාත්තයි. මෙයාට හිතෙන්නේ නැහැ පොඩ්ඩක් ඇවිදලා වන්දනාවක ගිහිල්ලා පොඩ්ඩක් මේ සතුටු වෙන තැනකට ගිහිල්ලා හොඳට ඇඳලා පැළඳලා මෙයාලා ගියාට පස්සේ හිත පොඩ්ඩක් මෙයාලගේ වෙනස් වෙනවා, එතකොට තියෙන ලෙඩ සනීප වෙනවා කියලා මෙයාට හිතෙන්නේ නැහැ. මේ අසප්පුරුෂයාට හිතෙන්නේ මුන්දලා වයසයි, ඇවිද ගන්න අමාරුයි, ඔහේ ගිහිල්ලා ලෙඩ වැඩි වෙයි. අම්මට තාත්තට සැපය පිනවීම දෙන්නේ නැහැ, හිතෙන්නේ නැහැ අසප්පුරුෂයාට. දාස කම්ම කර පෝරිසේ සුඛීති පිනේති. තමන් ළඟ වැඩ කරන මිනිසුන්ට හොඳට කන්න බොන්න දෙන්න හිතෙන්නේ නැහැ. තෙන උන් වැඩ කළා. ඒ මිනිසුන්ට ඕවා හරියන්නේ, ඔය තෙල් කෑම හරියන්නේ, ඔය මිනිසුන්ට ඕවා දිරවන්නේ. මෙයාට ලස්සනට වෙනවා ටිකක් එනවා හිතට. අනේ මේ මිනිසු පව් හැමදාම කණ්ඩන්නේ නෑ. අපි ළඟ වැඩට කරන්න ආවට පස්සේ ඉතින් ඔය හොඳට කාලා බීලා ඔය මිනිස්සු ඉන්නේ. අනිතක අපේ ගෙදර වැඩ කරන අය පවා හොඳට ඇඳලා පෙළඳලා ඉන්න එක හොඳයි, අපිට නම්බුවක්. ඒ මිනිස්සු පරණ ඇඳුම් ඇඳලා ඔය දිරපු ඇඳුම් ඇඳලා ඉන්න ඉන්නකොට අපේ ගෙවල් වලට එන මිනිසුන් එනකොටත් අපිටත් හරිනේ. ඇයි අපි හොඳට හිටියා කියලා මේ මිනිසුන්ට. ඊළඟට අපි කන බොන දේවල් මෙයාලත් කනකොට බොනකොට කොච්චර හොඳද? පව් මිනිස්සුනේ. අනිතක අපිට උයලා පිහලා දෙන මිනිස්සු, අපේ ගෙවල් වැඩ කරන මිනිස්සු, අපි පාඩුවේ පහසුවෙන් ඉන්න මේ මිනිස්සු මහන්සි වෙන නිසා කියලා මෙයා හිතන්නේ. හිතන්නේ නැතුව එයා මොකද කරන්නේ? උන්ට කන්න දුන්නා, උන්ට තෙල ගහන ඔළුවට. ඊට පස්සේ අපි ඔළුවේ අත හොදනවා, ඇයි අහවල් ගෙදර එහෙම වෙලා තියෙන්නේ කියලා වටේ පිටේ. මොකද මේ මනසට කරුණ ඕන පැත්තකින් ගන්න පුළුවන්. එතකොට අපිට උනත් ඕන පැත්තකින් හිතන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සු වැඩ කරන්නේ පඩියට නා, පඩිය දෙනවා නම් අපි ඒ මිනිසුන්ට මොකද අමුතුවෙන් අපි ප්‍රණීත විදියට කන්න බොන්න දෙන්නේ? ඒ මිනිසුන්ට පින්වතුනි සමහර ගෙවල් වල මිනිස්සු වැඩ කරනවා, කෑම එක ඒ මිනිස්සු ගෙදරින් අරන් එන්න ඕන පාර්සල් කරගෙන. ඒ ගෙදර වැඩ කරනවා. ගෙදර මිනිස්සු හොඳට කනවා. අර පාර්සල් කරගෙන ආපු මිනිස්සු මේ ගෙදරින් ගෙනාපු දේ කනවා. සමහර ගෙවල් වල වලව්වල වතුවල වැඩ කරනවා. ඒ වත්තේම තියෙන ගෙදර අර මිනිස්සු හොඳට කාලා බීලා ඉන්නවා. වැඩ කරන්න ආපු මිනිස්සු පාරායිනේ ගහක් යට අර ගෙනාපු පාර්සලේ ලිහගෙන රොටියක් කාලා ඒ මිනිස්සු ඒ ගෙවල් වල වැඩ කරනවා. කොහොමද ඒ ගෙවල් වල මිනිස්සුන්ගේ හිත වැඩ කරන මිනිස්සුන්ගෙන් පේන හැටි? සාධාරණ කරුණු මොන හරි ඉතින් ගුණ වෙලා තියෙන්න පුළුවන්, මම ඒව දන්නේ. නමුත් බුද්ධ වචනේ තමයි තමන්ගේ සේවකයන් හොඳට කණ්ඩ දෙන්න, හොඳට අඳින්න දෙන්න, ඊළඟට ඒ මිනිසුන්ට සතුට ඇති කරවන එක ඒ ගෙදර ප්‍රධානියාගේ කටයුත්තක්. මිනිසුන්ගෙන් වැඩ ගන්නවා නම් දුර්ලභව මිනිසෙක් කියලා ඉපදෙන ඒ මිනිසෙක් වහලෙක් කරගන්න, තවත් මිනිසෙකුට වහලෙක් කරගන්නවා නම් වැඩ ගන්නවා නම් ඒ මනුස්සයාට ඒ මනුස්ස ජීවිතයට ගෞරවයක් දෙන්න ඕන. බල්ලෙක් බලලෙක් පූසෙක් කුකුලෙක් ඌරෙක් නෙවෙයි මිනිස්සු කියන්නේ. ඒ නිසා ඒ මිනිසුන්ට හොඳට කන්න බොන්න දෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ බලන්න, ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතකොට න සමන බ්‍රහ්මණේසු උද්දගිහිකං දක්ෂිණං පතිට්ඨාපේති සෝවාග්ගිකං සුඛ විපාකං සග්ග සංවත්තනිකං. මේ අසත්පුරුෂයාට ධනේ වස්තුව ලැබුණාට අනේ පරලෝ මට සැපේ පිණිස තියෙන්න ඕන, පිනක් දහමක් කරගන්න ඕන කියලා සමන බ්‍රාහ්මණයන්ට දම් පැන්දින්න හිතෙන්නේ නැහැ. සමහර ලොකු ගෙවල් හදලා තියෙනවා, ඒ ගෙදර පිරිතක් කියලා සංඝ දානයක් දීලා දාන වස්තුව පූජා කරලා පින් කරගෙන නැහැ. විශාල ආයතන පටන් ගන්න තියෙනවා, ඒ ආයතනේ පිරිතක් කියලා සංඝ දානයක් දීලා පින් දහම් රැස් කරගෙන නැහැ. සමහර ධනවත් මිනිස්සු ඉන්නවා අවුරුද්දකට එක වතාවක්වත් දානයක් දීලා නැහැ. තමන්ගේ නිවසේ දානයක් දීලා නැහැ. අවුරුදු සමහර කම්පැනි පටන් ගන්න, ඊළඟට සමහර ආදායම් මාර්ගය තමන් උපද්දවාගෙන අවුරුදු ගාණක් ගිහිල්ලා ඒ වගේ පින් දහම් කරගෙන නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේක අසත්පුරුෂ ධර්මය. ඊටකොට ඒ නිසා දැන් ওই සමහර අලුතෙන් අලුතෙන්ම රස්සාවලට යන ওই තරුණ දරුවෝ පිටින් විට අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා. මං කියනවා, පුතේ උඹලා හම්බ කරන පළවෙනි පඩිය පිනට යොමු කරපල්ලා, අම්මට තාත්තට දීපල්ලා, ඒක උඹලට අනාගතේ යහදෙනවා, ආශිර්වාද පිණිස පවතිනවා. උදාහරණයක් ගත්තොත් පින්වත් දරුවනි, ගහක ඉස්සෙල්ලාම පළදාව හම්බුණත් ඉස්සර මිනිස්සු ඒවා ධනට පිනට දුන්න පළවෙනි පළදාව. ගහක ගෙඩි හැදුණත් පස්සේ තමයි මිනිස්සු භුක්ති විඳින්නේ. මට මතකයි ගම්වල ඉස්සෙල්ලාම වහු පැටියා බිහි කළාට පස්සේ එළ දෙන, මම හොඳට දන්නේවා මේ කියන්නේ, ඒ පුංචි ඒ වහු පැටියාට කිරි දීලා පළවෙනි දවස් හතේ දෝන කිරි මිනිස්සු බොන්නේ. වහු පැටියට පුළුවන් තරම් බොන්න දීලා එළ දෙනගේ තනබුරුල ලොකු වෙන නිසා කිරි දෝලා ඒ ඉතුරු කිරි ටික කිරි ගස් වලට දානවා, කොස් ගස් වලට හලනවා. මිනිස්සු පරිභෝග කරන්නේ. ඒ වහු කියන්නේ අම්මගේ සෙනෙහස අධික කාලේ කිරි උකුයි. ඒ කිරි මිනිස්සු පරිභෝග කරන්නේ. ඒ නිසා දරුවනි, උඹලා රස්සාවක් කරලා ගන්න පළවෙනි පඩිය, පළවෙනි මාස කිහිපේ පඩිය ලොකුවට ආර්ථික අහේනිය මුදල්වල මේ ලොකු පීඩනයක් මුල් කාලේ ඔයාලට දැනින්නේ, පස්සේ තමයි ඒක වෙන්නේ. ඒසම මුල් කාලේ පුළුවන් කාලේ පිනට දහමට යොමු කරන්න පඩිය, අම්මට තාත්තට සැපේ පිණිස ඒ මිනිස්සුන්ගේ හිත සතුටු වෙන දෙයක් කරන්න පළවෙනි පඩියෙන් ඔයාලට පස්සේ කාලේ ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. ඔයාලගේ මුළු ජීවිතේටම ආශිර්වාදය ලැබෙනවා. දරුවනි, නුඹලා පස්සේ කාලික විවාහ වුණාට පස්සේ අඹ දරුවෝ ලැබුවට පස්සේ සමහරට අම්මා තාත්තාගෙන ওই විදිහට බලන්න බැරි වෙයි. පුළුවන් කාලේ බලාපල්ලා. ඒතකොට මේ අනුශාසනාව ඒ සත්පුරුෂ ජනයාට ඇහිච්ච ගමන් ඒ ජනයා ක්‍රියාත්මක වෙනවා. සත්පුරුෂ අවවාදයට නැවෙනවා. ඒක ඔවුන්ට බොහෝ කාලයක් හිත පිණිස සුවය පිණිස පවතිනවා. මේ බුදුරජාන් වහන්සේ වදාලා අසත්පුරුෂයා මොකෝ තමන් සතුටින් කාලා බීලා ඇඳලා ඉන්නෙත් නැහැ, අම්මයි තාත්තටයි හොඳට ඇඳලා බීලා ඉන්න දෙන්නේ නැහැ, අඹ දරුවන් සලකන්නෙත් නැහැ, දාසකම් කරුවන් සලකන්නෙත් නැහැ. සමහර මිනිස්සු ඉන්නවා ගෑණිට කන්න දෙන්නේ. ඒ මිනිසයා සමහරට කඩින් කාලා බීලා එනවා, ගෙදර ආයෙත් මුකුත් නැහැ. දරුවන් නැහැ. සමහරවිට වාහනයක් ගෙනල්ලා ඒ වාහනේ ගෙදර තියාගෙන ඉන්නවා, දරුවන්ට පරිභෝග කරන්න දෙන්නේ. ඊළඟට හොඳට ඇඳලා බිඳලා ඇවිදලා කියලා යන්න දෙන්නේ. මට කීප දෙනෙක් කියලා තියෙනවා මේ ওই වාහන සම්බන්ධයෙන් වාහන පාවිච්චි කරන අය. හාන්දුරනේ මේ වාහනේ ගොඩක් පරණ එකක්. ඒ වුණාට අපිට ලැබෙන කොට කිලෝමීටර 10,000 15,000ක් ගිහිලා නැහැ මේ අවුරුදු 10ටම. ඒ නිසාම වාහනේ හොඳ නිසාම අපි ගත්තා. හේතුව මේ මිනිස්සු පාවිච්චි කරන්නේ ආසාවට අරන් තියෙන. ආසාවට ගත්තා පරිභෝග කරන්නේ. ඒ මිනිසුන්ට හිතෙනවා ඇති මේක අර පරිස්සම කියලා. නමුත් ওই විදිහට පරිභෝග නොකිරීමේ විපාකයක් තියෙනවා. දැන් සංසාරේ කර්මයකට තමයි හිතෙන්නේ නැති. ඒක ඉස්සරහට අපි විස්තර කරන්න. ඒතර මේ ජීවිතයේ ප්‍රණීත විදිහට ඒ පරිභෝග නොකිරීම නිසා වෙන්නේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා ඒවං තස්සතේ භෝගෝ භෝගී ඒවං සම්මා අපරිභුංජයමානි. මේ විදිහට මෙයාගේ ධනය හරියට පරිභෝග කරන්නේ නැති නිසා පින්වත් මේ මහරජතුමනි, රාජානෝව හරಂತಿ, එක්කෝ එක රාජසන්තක වෙනවා. ඒ කියන්නේ රජේ යම් දෙයකට ධනේ යනවා. අපි කියනක උදාහරණයක් කියලා, අපි කියමු හයිවේ එකක් හදනවා කියලා. එතකොට ඉඩමෙන් යනවා භාගය. නොවැලැක්විය නොහැකි විදිහට, වැලැක්විය නොහැකි විදිහට ඒක රජේ කොටසකට යනවා. එක්ක පාර එක්ක මොන රජේ ව්‍යාපෘතිය, ඒකට යාගේ ධනේ යනවා. රාජසන්තක වෙනවා. චෝරාව හරಂತಿ, සොරු ගන්නවා. කවුද? ඉතින් මේ මූණු වහගෙන ඇවිල්ලා ගෙවල් දොරවල් ජනෙල් කඩලා මේ බෙල්ලට පිස්තෝලෙ තියලා ගහන්නත් පුළුවන්. නැතත් තමන්ගේ සේවකයෝ හොරකම් කරනවා. තමන්ගේ බිස්නස් වලදී හොරකම්, හරියට හොරකම් සිද්ධ වෙනවා. ඒව සිද්ධ වෙන්නේ හොරු ගන්නේ. තමන්ගේ ධනය හරියට කොහින් හරි පරිභෝග වෙන්නේ නැහැ. හොඳට බලන්න. තමන්ගේ අම්මයි තාත්තට තමන් හොඳට සැප සම්පත්තිය දෙනවද ධනෙ? තමා හොඳට කාලා බීලා ඉන්නවද? හරිනේ ඉතින් ගොඩක් බොහෝ දෙනා පොඩි පාන් කෑල්ලක් කාලා කෑමට එහෙටි වෙලාවක් ගන්න නැහනේ. පොඩ්ඩක් එහෙම බඩ පිරෙන්න නෙකන්නේ. රසට මිහිරට කන්නේ නැහනේ. බඩ පිරෙන්න කන්නේ. පොඩි දෙයක් කෑවා පටස් කාලා ගියා. තිය ජීවිතේ ආපස්සට හැරිලා බලන්නකො ටිකක්. මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ මොකද්ද මේ අපේ ජීවිතේ, කොහෙද මේ යන්ත්‍රය වගේ වැඩ කරන්නේ? යාන්ත්‍රානුකූලව කොහොමද වැඩ කරන්නේ? ඉදිරියට නම් බොහෝ කර්ම සංසාරේ රැස් කරපුවා ඉපදෙනවා. බොහෝ කර්ම සංසාරේ විපාක දෙනවා. ඉතින් ඒ නිසා මේ හරිම මේ සමාජයේ අමුතු පැත්තකට යන්නේ. නමුත් තම තමන්ට මේවා ඇහෙනකොට තේරෙනවා නම් නුවණින් විමස ගන්න පුළුවන් නම්, කර්ම විපාක ගෙවා ගන්න පුළුවන් නම් ඉතින් වෙනස් වෙන්නේ. ඉතින් ඊට පස්සේ පින්වත්නි, බුදුරජාන් වහන්සේ වදාලා දැන් උන හරියට පරිභෝග නොකරපු නිසා රජ්ජුරු ගන්නව, හොරු ගන්නව, අග්ගිවා 16 ගින්නට අවු වෙනවා. උදකං වා වහති, ජලයේ ගහගෙන යනවා. ගම් වතුරට අවු වෙනවා, වතුරකට අවු වෙනවා. ඊට පස්සේ අප්පියාවා 10,000 හරಂತಿ, නැත්තං අවසානෙට අනිවාර්යෙම වෙන එකක් තියෙනවා. අප්‍රිය දායාදයටපත් වෙනවා. ඒවං සත්‍ය මහරජ භෝගා සම්මා අපරිභුංජයමානෝ පරික්ඛයන් ගච්ඡති නෝ පරිභෝගා. ඉතින් ওই විදිහට වෙනසිලා යනවා, පරිභෝග කරන්නේ නැහැ මේ මිනිසයා. අවසානයේදී වතු පිටි ඉඩකඩම් ගොඩින් මෙච්චරයි, මඩින් මෙච්චරයි, බැංකු පුතේ මෙච්චරයි කියලා ඉඳලා අවසානයේදී ලිඩ ඇඳේ මැරිලා යනවා. මේ මිනිසයාට එකින් ප්‍රයෝජනයක් නැහැ. විහෙරක් විහාරයක් සෑයක් කරලත් නැහැ, මහා දන්සලක් දීලත් නැහැ, දානමාන දීලත් නැහැ, අනිත් අයට උදව් උපකාර කළත් නැහැ. මැරෙනකල් මොයි පරණ ඇඳුමක්, ඔය ඉස්සර ගත්ත ඇඳුමක් ඇඳලා එහෙමනේ මිනිස්සු ඉන්නේ. පොඩ්ඩක් ඔය බඩ පිරෙන්ට පොඩ්ඩක් කාලා ටීවී එක දාගෙන ඉන්නවා. හොඳට ඇඳලා පැළඳලා හොඳ වාහනයක් අරගෙන හොඳට ඔය යාන වාහන ගන්න පුළුවන්කම තියෙද්දිමුත් ඒ ගන්න නැතුව අනේ අද කාලේ නෑ පාර හරි නෑ අපේ ගමට ගන්න මේ පහරි පාරක් නෑ හොඳ වාහනයක් ගන්න කියලා නොයේ කරුණු කරනා කියනවා. ඊළඟට මේ ගෙවල් මැදයි අපේ ගම්වලට මේ ලොකු ගෙවල් හරියන්නේ මාලිගා මොකටද? ඒ වුණාට මානසික විදියට ප්‍රණීත දෙයක් භුක්ති විඳින්න බෑ. ඊළඟ මේ ගමේ මඟුල් ගෙදරකට යනකොට මොනවා පැලඳිල්ලක්ද? පැලඳගෙන ගියත් අනිත් අයත් ඒකට කියන අම්මෝ අර ඇවිල්ලා ඉන්නේ නැද්ද බලාපන්. මොන මොන කාරණාවෙන් හරි තමන් හොඳට පැලඳලා ඉන්න විදිහ නැති වෙනවා. ඉතින් ඒ නිසා සමහර අයට ධනය වත්පෝසක්කම තියෙද්දි ඔහේ එල්ලගෙන ඉන්නවා හරියට සුනාමියට අහු වුණා වගේ ඉන්නේ මිනිස්සු. ඊළඟට සමහර කොරෝනා වාට්ටුවෙන් එළියට දැම්මා වගේ මෙහෙම ඉන්න අපේක්ෂා භංග වෙලා. කන කර පාළුයි අත කර පාළුයි ඇඳුමක් කැඩුමක් නැහැ. ওই පරවන විදිහට ඉන්නවා. ලස්සනට ඇඳලා කියලා ඉන්න එක සත්පුරුෂයෝ ප්‍රශංසා කරන දෙයක්. ඉස්සර මිහිඳු මහ රහතන් වහන්සේ මේ ලංකාවට ශ්‍රී සම්බුද්ධ ශාසනය රැගෙන ආවි. මේ බුද්ධ ශාසනය මේ අපේ මහ රජවරු විහිර විහාර කරමින් බැබළුවා. උදාහරණයක් වශයෙන් දුටුගැමුණු මහරජ්ජුරුවෝ රුවන්වැලි මහා සෑයේ මළුවේ මුල්ගල තියන්න එන දවසේ සොළොස් කලයක් සුවඳ පැනින් නාවලා සූසැට ආභරණයෙන් සැරසිලා නලංගනෝ 16,000ක් සරුවාභරණයෙන් සරසලා දිලිසි දිලිසි දිව්‍යාංගනාවෝ පිරිවරාගෙන එන සග්දිවිඳු වගේ ඇවිල්ලා තමයි මුල්ගල තියලා තියෙන්නේ. අද කාලේ චෛත්‍යයකට මුල්ගල තියන්න කිව්වනම් කනකර ගලවලා සුදු ඇඳගෙන මල ගෙදරට යනවා ගිහිලා නේද මුල්ගල තියන්නේ? දෙක්කද වෙනස් වෙච්ච වෙනස් වීම. ඉතින් විසාකා මහෝපාසිකාව මේ සැවැත්නුවර දෙවුරන් විහෙරට ඇවිල්ලා තියෙන මහලතා පළඳනාව පළඳගෙනනි. බුදු කුටියට යනකොට පොඩ්ඩක් මේ පළඳනාව එළිය තියලා ගිහිල්ලා තියෙනවා. මොකද මේ පළඳනාව දිලිසෙනවා බරයි. ඒක හිසට දාන්න දෙන්නේ පළඳනාව දාම්පු ගම මුළු ඇඟටම මොනරපිල් කලඹ වගේ නිකම්ම රත්තරන් ආභරණ වැටෙනවා. මුළු ඇඟම රත්තරන් වලින් වැහෙනවා. එහෙම තමයි විසාකා දෙවුරන් විහෙරට ඇවිල්ලා තියෙන්නේ. අපේ නැයි තියෙන්නේ චූටි අර රම් පවුන් කාලක වගේ චේන් එක ඒකක් ගලවලා තමයි සිල් ගන්න. කොහින් ඉගෙන ගත්ත කොහින් දන්න බණක්ද දන්නේ මේ උපාසක උපාසිකාවෝ. පොවේ දවසට අපි අමුතුවෙන් සැරසෙන්නේ තියෙන කරඹ දෙක තියෙන චේන් එකයි තියෙන මුද්දයි අතේ තියෙන මිනිසුන්ගේ ඒකත් ගලවනවා. අපි අමුතුවෙන් සැරසෙන්නේ නැහනේ. ඒකේ තියෙන්නේ මම මේ දවසේ සැරසෙන්නේ නැහැ කියන්නේ අමුතුවෙන් සැරසෙන්නේ නැහනේ යාලා. හරි පොයිදාට කම නැගේ හරි පොයිදාටත් කන කර ගැලෙව්වා කියන්නේ හරි කමන්නේ. වෙනත් මා පින්කම් වලදී 13 දහනෝත්සව ඊළඟ විශේෂයෙන් කටින පින්කම් ඉස්සර කටින පින්කම් කරනකොට සරුවාභරණයෙන් සැරසිලා ඊළඟට මංගල ඇඳුමින් සැරසිලා කටින මහා මංගල්‍යෙනේ සැරසිලා කරන්නේ. අද කාලේ නිකන් මලගෙදර වගේ. නමුත් අර මුළු ජීවිතේම මලගෙදරක් වෙන මගුල් ගෙදර හොඳට සැරසෙනවා. ඒ නීච අවස්ථාවේ හොඳට සැරසෙනවා. සැරසිලා මගුල් කනවා. පස්සේ කා කොටා ගන්නවා. උසාවිය යනවා. කූඩුවේ නගිනවා. හිර ගෙදර ලගිනවා. දික්කසාද වෙනවා. අහසට දෑත් දිගු කොට සාප කරනවා. අන්න එදා ඒ දුක පටන් ගත්ත දවසේ මංගල ඇඳුමෙන් සැරසෙනවා. මේ දුක් ගෙවාගෙන සංසාර දුකෙන් නිදහස් වන හෝ සුගති සැප සම්පත්තියට පත්වන මහා කටින පින්කම් මහා දානමය පින්කම් ඕවාගේ දේවල් කරද්දී සුදු ඇඳුමෙන් සැරසිලා මල ගෙදරක් වගේ වෙනවා. මේවා අටුවම් බැහැලා තියෙන මිනිසුන්ගේ සුදු ඇඳුමෙන් සැරසෙන්න ඕන කියනවා. දැන් මම මේ කියන උටත් හිතෙන් බයින්න පුළුවන් ආ බොලේ මෙන්න බලාපන් ආන්දුරන්ට අද අමු කැවිලද මන් දන්නේ කියලා. එහෙම නෙමෙයි මම මේ ධර්ම දේශනාවේ තියෙන එක කියන්නේ. මිනිස්සු හොඳට කාලා බීලා ඇඳලා ඉන්නවා කියන එක බුදුරජාන් වහන්සේ සතුටු වෙන දෙයක්. ඒක මානසික විදිහින් පංචකාමී භුක්ති විඳින්න ඕන. හොඳට ඇඳලා කාලා බීලා ඉන්න එක පවුද? හොඳට සැරසිලා විහෙර විහාරවල පින්කංවලට එන එක පවුද? ඒක පංච දුෂ්චරිතයට අයිතිද? දස අකුසල්වලට අයිතිද? තිසරණයට හානි වෙනවද? තමන් හිතෙන් මවාගත්ත තමන්ගේ අමුතු සීල තපෝ ගුණ ඒ වගේ තමන් අනාගත සුඛ විපාක සැලසෙයි කියලා තීරණය කළා තියෙන ඔයාලානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ ඒක. බුදුරජාණන් වහන්සේ වදාළි තමන් අම්බු කරන ධනය වියපැහැදම් කරන්න. නැත්තං ඒව අවසානෙ වෙන්නේ රාජසන්තක වෙනවා, හොරු ගන්නවා, ජලයට ගින්නට අහු වෙනවා, නැත්තං අනිත් අයට දායාද වෙනවා, අප්‍රිය අය ගන්නවා. ඒ ඕන තරම් සමාජයේ වට කතා ඔබ අහලා ඇති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියයතා අපි මහරජ උපමාවකින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන එක මේ වගේ. අමනුසට්ඨානේ පොක්කරණි අච්චෝදකා සීතෝදකා සාතෝදකා සේතකා සුපතිත්තා රමණීය ලා සීතල වතුර තියෙන, පිරිසිදු වතුර තියෙන, ප්‍රණීත වතුර තියෙන හොඳ ලස්සන මිහිරි මනෝරම්ය පොකුණක් තියෙනවා. හැබැයි අමනුසට්ඨානේ අමනුෂ්‍යෝ අධිග්‍රහිතයි ඒ පොකුණට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තන් ජනෝ නේව හරෙය්‍ය ජනයා ඒ පොකුණෙන් පැංගන්නේ අමනුෂ්‍ය ඉන්න නිසා. න පිවෙය්‍ය බොන්නේ නෑ, නහයෙය්‍ය නාන්නේ නෑ, න යථාපච්චයන් වා කරෙය්‍ය ඒ වතුරෙන් වෙන්න ඕන වෙන වැඩ කරන්නේ. ඒවං හිතං මහරජ උතකං සම්මා අපරිභුංජයමාන පරික්ඛයන් ගච්ඡේය නෝ පරිභෝග. නිකාම වතුර ටික ඔහේ පල්ලවි වෙනසී වෙනසී යනවා, පරිභෝග වෙන්නේ නැහැ. අමනුස්සේ කදිග්‍රහිත පොකුණක් වගේ කිව්වා තමන්ගේ ධනය ප්‍රනීත විදිහට පරිභෝග කරන්න නැති කෙනාගේ ජීවිතය. එයාගේ හිත එයාගේ පොකුණ අධිග්‍රහිත අමනුෂ්‍යයා කවුද? අසත්පුරුෂකමයි, මසුරුකමයි, ලෝභකමයි. ලෝභකම ස්වරූපයෙන් එන අර පිරිමැස්මයි. අමනුෂ්‍යයෝ ගොඩාක් අරක්ගෙන ඒ හිතට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජතුමනි ඒක එහෙම්මයි, ඒක එහෙම්මයි. මේ අසත්පුරුෂයාට ධනයක් ලැබුණාට පස්සේ, ඒ කියන්නේ අසත්පුරුෂයාටත් එන ධනිය ලැබෙන්න බැරිද? ධන සම්පත් උපදින්න පුළුවන්. ගොඩාක් මිල මුදල් ලැබෙන්න පුළුවන්. ධනයේ වස්තුව සංසාරේ පෙර කරපු පින් තියෙනවනේ. ඒවට අනුව යට ලැබෙන. ලැබුණා ලැබුණාට තමන් හොඳට කාලා බීලා ඉන්නෙත් නැහැ. අනිත් අයට හොඳට කාලා බීලා ඉන්න පහසු හරි ගස්සන්නෙත් නැහැ. තමන්ගේ අම්මයි තාත්තටත් නෑ සැපයක් පිනවීමක්, අමුදරුවන්ටත් නෑ, වැඩ කරන අයටත් නෑ, සමන බ්‍රාහ්මණවරුන්ටත් නෑ. ඊට පස්සේ අවසානේ මොකද වෙන්නේ? ඒවා ඉතින් නැසිලා වෙනසිලා යනවා. අර මම දවසක් ධර්ම දේශනාවට කිව්වේ කොළඹ පැත්තේ ආච්චි අම්ම කෙනෙක් අක්කර ගානක ඉඩමක චූටි පැල් කිටියක ඉන්නේ. එයාගේ ඉඩම් කොටසක් එක මහත්තෙක් මිලදී ගන්න ගිහිල්ලා අර ආච්චිලා ඉතින් පැල් කෙටියා. ඒ මහත්තයාට සැක හිතිලා තියෙනවා මේ ඔප්පුවක්වත් තියෙනවද දන්නේ නැහැ මුන්දලාට කියලා. පරණ ඔප්පුවක් 1800 ගණන්වල ඇරන් දීලා. ඉතින් මේ මහත්තයේ අම්මලත් එක්ක විශ්වාස නිසා ඉඩම කොහොමද රුපියල් කෝටි 3කට ඉඩම අර ඉඩම් කොටසක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අම්මා බැංකු පොත දීලා පුතේ මේකට දාන්න කියලා. ඉතින් මේ මහත්තයාට හිතෙලා මේ බැංකු පොත අනේ කොහොම එකක් දන්නේ කියලා. ඉතින් ගිහිල්ලා බැංකුවට දීලා බලනකොට බැංකුවේ අය පුදුමයටපත් වෙලා අවුරුදු ගාණක් බැංකු පොත බැංකුවට දීලා චෙක් කරගෙන නැහැ. බැංකු පොතේ විතරක් 170,000ක් තියෙනවා. ඉතින් මේ මහත්තයා රුපියල් කෝටි 3ක් ඒකට දැම්මා. ගිහිල්ලා ආච්චිට දුන්නා. ආච්චි ආයෙත් අර පොත පරණ කබඩ් එකටම දැම්මා. ඊට පස්සේ සම්බෝලයක් හදාගෙන, හොදි ටිකක් හදාගෙන, පොඩි බඩින් ගිත්තක් කාගෙන, පරණ ඇඳුමක් ඇඳගෙන, කූඩාරමක් ගහගෙන ඉන්නවා. තමන් කරපු දේ තමන්ටම කියවනවා. දැන් අවසානේ එයාට දරුවොත් නෑ. අවසානේ ආ ධනෙ එක්ක රාජසන්තක වෙනවා කියන්නේ මොකද්ද? බැංකුවටම සින්න වෙනවා. ඒ කවුරුත් දන්නේ. එක්ක තව හොරෙක් කපටි කිටියොත් ඕක ගැහ ගන්නවා. හරි පුදුමයි මේ සංසාරේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ සප්පුරුසෝ චකෝ මහරජ උලාර සත්පුරුෂයටත් මහරජතුමනි උලහරේ භෝගේ ලබිත්වා යාටත් උලාර කැන ප්‍රනීත පංචකාම බහුභෝග සම්පත් ලැබෙනවා. අත්තානම් සුකීති පිනේ ඇති තමන් හොඳර කනවා තමන් හොඳට පිනවනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ට ලැබෙන ධනින් තමන් හොඳට තුන් හෙළ කන්න ඕන ප්‍රනීත විදියට පිනවන්න ඕන. ඊළඟට තමන් කැමති ප්‍රනීත දෙයක් කන්නද බොන්නද ගෙදර උයලා හොඳට රසට මිහිරට කනවා. ඊට පස්සේ සතියකට දවසක් ගිහිල්ලා කොහරි පිටතැනකින් හොඳට කනවා. ඊට පස්සේ වට වන්දනාව යනවා. ඊළඟට විනෝද චාරිකාවක් යනවා. හැබැයි පංච දුෂ්චරිතය කරන්නේ සත්තු මරන්නේ ඒ පිණිස, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, බොරු කියන්නේ, සුරව ගන්න. ඔය පහ කරන්නේ. ඉතින් ඔය පහ නොකර සතුටෙන් ඉන්න බැරිද? අද අර මොකවත් නැහැ. ඔය පහ කරනවා. මනුස්සයන්ට හිතෙන්නේ හොඳට පංචකාමයේ කියපු ගමම හිතට එන්නේ එක්ක මොන හරි වල් වැඩක් කරන එක. එක්ක හොඳට බීලා පාටි දාන එක. දඩේ මේ යන එක තමයි පංචකාමයේ විදිහට පේන්නේ. එහෙම නෙවෙයි මේ කියන්නේ. හොඳට කාලා බීලා හොඳට ඇඳලා ලස්සන තැන් බලලා ලංකාව වටේ කලින් ගියේ නැති විහිරි විහාර වන්දනමාන කරලා කැමතිනම් කාලිකට සැරයක් පිටරට ගිහිල්ලා එහි දැකලා බලලා හොඳට කෑම බීම කාලා කියනවා. පංච දුෂ්චරිතය කරන්නේ. තෙරුවන් සරණ අමතක කරන්නේ. ඉතින් තමන් සැප සම්පත් විඳින්නේත් නැහැ. හොඳ වාහනයක් ගන්නෙ නැහැ. දැන් සත්පුරුෂයා හොඳ වාහනයක් ගන්නවා. කාලෙන් කාලට වාහන මාරු කරගන්නවා. අලුත් අලුත් සැප සම්පත් භුක්ති වෙනවා. සමහර අයට පරණ වාහනවලටම නිත යන්නේ. මෙච්චර රටතොට දියුණු වෙලා තියෙනවා ආසම බරණ එකට. ඉතින් ඒ යහගේ හිත යන්නේ එකට. අර අලුත් සැප සම්පත් භුක්ති විඳින්න හිත නැමෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා සත්පුරුෂයාට ධනෙ ලැබුණාට පස්සේ පින්වතුනි මෙහෙමයි. මේ කියන්නේ ධනෙ ලැබෙනවනේ මෙයාට. නැති කෙනෙන් නම් නැති පාඩුවේ ලද සම්පතින් සතුටු වෙලා පාඩුවේ ඉන්න එක නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ ධනය, වස්තුව, ලාභේ තියෙන කෙනෙක් ගැන. ඉතින් අවසානයේ දුප්පත් මනුස්සයාගේ අර මනුස්සයාගේ වෙනසක් නැති වෙනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පුත්ත ධාරං සුඛේති පිනේති පිනේති මාතා පිතරෝ සුඛේති පිනේති. අම්මයි තාත්තට හොඳට සැප සම්පත් දෙනවා. ඊළඟට අඹුදරුවන්ට හොඳට සැප සම්පත් දෙනවා. හොඳට කාලා බීලා ඇඳලා කියලා ඇවිදලා කියලා සතුටින් හොඳ සත්පුරුෂයෙකු මුණගස්සලා ඊට පස්සේ වට වන්දනාවේ ගිහිල්ලා දැන් නම් යන්න විදියක් නැහැ කාලකට සැරයක් දඹදිව ගිහිල්ලා ඔය වගේ වන්දනා ගමන් වගේම විනෝද චාරිකා අපි කියමු හොන් නුවරළිය පැත්තේ ගිහිල්ලා එහෙම නැත්නම් යාපනය පැත්තේ ගිහිල්ලා ඊළඟට මුහුදු වෙරළ බලන්න ගිහිල්ලා හැමදාම නෙමෙයි අර ළමයි එක මොකද එක දෙක වට වන්දනාවේම ගෙදර පස් දිනේ කියනවනම් පස් දිනව වට වන්දනාවේම සතුටු වෙන්නේ නැහැ. චෛත්‍ය විහෙර විහාර වැඳලාම සතුටු වෙන්නේ නැහැ පස් දිනව. එහිත් පහක් නේ. සමහර තව එකනේ සතුටු වෙන්නේ මුහුද දැක්කට පස්සේ. තව සතුටු වෙන්නේ මල් රත්තක් දැක්කට පස්සේ. තව එකනේ සතුටු වෙන්නේ හොඳ හෝටලකින් කෑවට පස්සේ. තව කෙනේ සතුටු වෙන්නේ පිට රට ගියාට පස්සේ. තව කෙනේ සතුටු වෙන්නේ හොඳ වාහනයක ලොකු රවුමක් ගියාට පස්සේ. ඒ ඔක්කෝම කවර් කරගන්න අර සත්පුරුෂය දක්ෂ වෙනවා. සත්පුරුෂය දක්ෂ වෙනවා. ඊට පස්සේ මිත්තා මච්චේ සුකේති පිනේති මිත්‍ර මිතුරන් එකන ආගන්තුක වෙනවා නෑදෑයෝ වෙනවා. ඒ නෑදෑයන්ටත් හොඳට කණ්ඩ දෙනවා. ඊළඟට ඇඳුම් පැළඳුම් අරන් දෙනවා. ඉතින් අපි කියමුකෝ හරි දැන් අවුරුදු කාලෙටින් ගොඩක් අය එකතු වෙන්නේ ඒ කාලෙට ඒ ඇයට සංග්‍රහ කරනවා. විවේක තියෙන කාලෙක ඥාතින් බලන්න යනවා. ඒ ඇයටත් හොඳට යනකොට මොනවාරි හොඳට අරන් යනවා. ඒ ඉගෙන ගන්න ළමයිට උදව් උපකාර කරනවා. එයාලට සමාජයට එන්න අත දෙනවා. මේ වගේ අර සතුටු ඊතකට අර ඒ ඉන්න පිරිසට. ඒක සත්පුරුෂය එක කරන්නේ. මේ මේවා අහනකොටත් හිත සතුටු වෙන්නේ සත්පුරුෂයන්ගේ පින්වත්නේ. නැතන් කුණු ගොඩක් ඇදයක් හොයන්න ගියට පස්සේ මේ සියල් අත්තාරන්න තියෙන ධර්මයක් බුදුරජාන් වහන්සේ දේශනා කළි මේ හාදුරට අමු කැවිලද දන්නේ කියලා අද මේ අමුතු බණක් මේ කියන්නේ කියලා නෑ අමුතු බණන්නෙවෙයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය. මේ ධර්මයේ මානසික උපුරුදු කරගත යුතු දෙයක් කනබොනේකෙන් හෝ අඳින විදිහින් නෙවෙයි. කනබොනේව වෙනස් කළා අඳින විදිය වෙනස් කළා ඇතුලේ කුණු කන්දල් කෙලස් වලින් පිච්චි පිච්චි ඉරිසියා කර කර කාටනම් ඉන්න බැරිද? ඒක නෙමෙයි හිතත් එක්ක සටන තියෙන්නේ. ඒක තමයි ප්‍රතිපදාව. ඒක තමයි ගැඹීර ධර්මය. ඒ ප්‍රතිපදාව රාජ ආභරණ වලින් සැරසිලා ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කළා. ඒ නිසා සරාජ ආභරණින් සැරසිලා ඉඳිද්දීම අරහත්ත්වයටපත් වුණා. ප්‍රණීත දේවල් ආහාර භුක්ති විඳ විඳ ඉඳලා මේ බණපදයක් අහපු ගමන් අරහත්ත්වයටපත් වෙනවා. සමහර අය කුසගින්නේ බඩගින්නේ ඉද්දීම බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ උපාසකයාට හොඳට ඉස්සලා කන්න දෙන්න. හොඳට බොන්න දෙන්න. ඊට පස්සේ අප පස්සේ හොඳට බොන්න දෙන්න කිව්වේ අද කාලේ බුණ කතා නෙමෙයි කිව්වේ කෑම බීම. ඊට පස්සේ එයා සතුටු වෙනවා කන්න බොන එකෙන්. ඊට පස්සේ අර බඩගින්න වෙහෙස නැති වෙනවා. අන්න ධර්මයේ දේශනා කරන අවබෝධ වෙනවා. හැබැයි මේ කිසිම මේ තමන් පිනවන්න හෝ අනුන් පිනවන කාරණාවේදී පංච දුෂ්චරිතය කරන්නේ නැහැ මෙයා. සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, බොරු කියන්නේ, සුරාව ගන්නේ. ඔන්න සත්පුරුෂයා මේ පහෙන් තොරව තමන් පිනවනවා, අනිත් අයත් පිනවනවා, කට්ටියට සතුටින් ඉන්න දෙනවා. ඒ කියන්නේ මෙයාට අර ගොඩ ගැහිල්ල හිතේ නැහැ. ඇයි මේ අහලා තියෙනවන්නේ? මොකක්ද අහලා තියෙන්නේ? අහලා තියෙනවා තැන තැන නිදන් කර නොතබා හැම දිනම කවබව යදින් හට දන් දෙව වඩා පෙම මී බැඳි බිගුන් හට වන දේ දැක දැකම තව තව ලොබින් ධන රැස් කර තබනු කිම. මී මැස්සෝ පුළුවන් තරම් මී වදවල ගබඩා කරනවා, අවසානයේ වෙන එකෙක් කඩාගෙන යනවා. ඒ නිසා ධන සම්පත්ති ලැබුණම නිදන් කරන්නත් ඕන, තමන් හොඳට කාලා බිල ඉන්න ඕන. අවසානයේ හොරෙක් ගත්තත් කාපු බිබු ටික හරි තමන්ට තියෙනවා. අවසානයේ මොකක්වත් නැහැ, පුස්ස බින්ද වගේ සියල්ල අරන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මෙයා ගෙදර වැඩ කරන අයටත් හොඳට කන්න දෙනවා, හොඳට බොන්න දෙනවා, හොඳට ඇඳුම් අඳින්න දෙනවා. සමහරවිට සමහර ගමන් යද්දි ඒ අයත් ගෙන්නගෙන යනවා ගෙදර වැඩ කරන අය. සමහර වැඩ කරන ගෙවල් වල සේවකයෝ කියනවා අපේ මහත්තයා, අපේ වලව්වයි, අපේ මේ මං වැඩ කරන ගෙදර මහත්තයා අම්මා කෙනෙක් වගේ, තාත්තා කෙනෙක් වගේ. සමහර අය ඉතින් මිනිසුන්ට තේරෙන විදිහෙන්නේ බෝධිසත්වෙක් වගේ කියනවා. බෝධිසත්වෙක් වගේ කියනවා. සමහර ගෙදර ස්වාමීවරු, ඒ කියන්නේ ගෙදර ප්‍රධානියා සමහර ගෙවල් වල නැති වෙද්දී ගෙවල් වල මිනිසුන්ට වැඩිය පොළොවේ පස්ක කාණ්ඩාන්නේ ගෙදර වැඩ කරන මිනිස්සු. එච්චරේ මිනිසුන්ගෙට ආදරය දීලා සෙනෙහස දීලා තමන්ගේ කම දීලා ඒ මිනිසුන්ට හිතෙනවා, ඒ මිනිසුන්ගේ හිතවල මොන මොන සිතිවිලි හටගත්තත් අනේ මම මේ මිනිසුන්ට, මේ වගේ හොඳ මිනිසුන්ට අපි නායකාරයෝ වෙන්න හොඳ නැහැ. අර වැඩ කරන අයට හිතෙනවා ඒ මිනිසුන්ගේ හිතේ මෛත්‍රිය තියෙනකොට හොර මෙරකන් සිද්ධ වෙන්නේ. හොරමරකමක් කරන එකෙක් හිටියත් ඒකට ඒ හැටි කාලයක් ඉන්න බෑ. මොකද කරුණා මෛත්‍රී තියෙන අයත් එක්ක ඉන්න බෑ යාට. සමහර ඉෂ්ඨකාමී දිවුරු ඒ එයා ළඟ ඉන්න වැරදි කරන සේවකයන්ට ඒ හැටි කාලයක් ඉන්න දෙන්නේ. ඒවා අහුවෙන විදිහට ඒ දෙවියන්ගේ උපකාර සලස්සනවා. ඇයි අම්මගේ තාත්තගේ ආදරය සෙනෙහස තියෙන අඹුදරුවන්ගේ කරුණාව මෛත්‍රී ස්වාමියාට යොමු වෙනකොට දාස කංකරුවගේ පව මෛත්‍රිය යොමු වෙනකොට යාට දියුණුවක් මිසක්ක පිරිහීමක් නැහැ. දෙවරුත් යාට දරුවෙකුට වගේ බලනවා. දෙවරුත් දරුවෙකුට වගේ බලනවා යා ගැන. ඊට පස්සේ තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට තස්සතේ භෝගේ එවං සම්මා පරිභුංජයමානි නේව රාජානෝ හරಂತಿ නචෝරා හරಂತಿ රාජසන්තක වෙන්නේ නැහැ. හොරු ගන්නෑ. එහෙනම් තමන්ගේ සේවකයන්ට හොරකම් කරන්න බැරුව යනවා. තමන්ගේ ධනයෙන් දන් දෙන්න ගත්තට පස්සේ ඊළඟට පින් කරන්න ගත්තට පස්සේ අම්මට තාත්තට අඹු දරුවන් ඉතින් පින්වතුනි තමන්ගේ දෙමව්පියන්ට කන්න දෙනවා කියන එකක් දැන් කියන්න සිද්ධ වෙලානේ. ඒ කියන්නේ අසත්පුරුෂයාට තමන් වදපු අම්මව මතක් වෙන්නේ නැහැ. අසත්පුරුෂයා නිසා මිනිසුන්ට නම් මතක් වෙනවා එයා වදපු අම්මයි තාත්තයි. තමන්ට මතක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමන් කන්න බොන්න අඳින්න දෙන්නේ හොඳට සරුවබරණින් සරසලා ගන්න හොඳ උත්සවයකට අම්මයි තාත්තයි ගෙන්නගෙන යන්නේ අසත්පුරුෂයා. සත්පුරුෂයා ගෙන්නන්නේ යනවා. එයට ගිල්ල පාඩු ඉන්න දීලා එයාලට ප්‍රණීත විදිහට කන්න බොන්න දීලා අලුත් ලෝකයේ අයිට දැක බලා ගන්න සලස්වලා ඊළඟට වට වන්දනාවෙ ගෙන ගිල්ල යාතින් පින් කරවල දානමානයක් දීලා අම්මයි තාත්තයි අතින් පිරිකර පූජා කරවල දන් හැන්දක් බෙදවල හරි ලස්සනට මේක බැලන්ස් කරන සත්පුරුෂයෝ ඉන්නවා. ඉතින් මේකෙන් වෙන්නේ රාජසන්තක වෙන්නේ නැහැ, ධනය හොරු ගන්නෙ නැහැ, ගින්දරට අහු වෙන්නේ නැහැ, ඊළඟට වතුරට යට වෙන්නේ නැහැ, අප්‍රියන්ට දායාද වෙන්නේ නැහැ, හොරුන්ට ගන්න බෑ. තමන්ගේ මරණින් මත්තේ නිකම්ම වෙන අයට යන්නේ ධනෙ. ඉතුරු වෙච්ච ධනෙ ගානට යනවා තමන්ගේ දරුවන්ට. තමන් කාටද ආදරය කළේ ඒ අයට යනවා ධනෙ ගානට. දැක්කද මේක කර්මාන රූප ස්වභාවය. ඒවංස තේ මහරාජ භෝගං සම්මා පරිභුංජයමානා පරිභෝගං ගච්ඡන්ති නෝ පරික්ඛයං. ධනයට වෙන්න ඕන දේ ඒ විදිහටම වෙනවා, විනාශ වෙන්නේ නැහැ ධනය. ඉතින් ඉතුරු වෙච්ච ධනය තමන්ට ජාතක දරුවන්ට අයිති වෙනවා කියන එක මැරිච්ච කෙනාටත් මේ මේ යහපතක් මිසක් අසහාපයක් නෙවෙයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෙය්‍යතාපි මහරාජ ගාමස්සවා නිගමස්සවා අවිදුහරේ පොක්කරණී අච්චෝදකා සීතෝදකා සාතෝදකා සීතකා සුපතිත්තා රමණීය. පොකුණක් තියෙනවා ගමක් අයිනි, සීතල වතුර, පිරිසිදු පැහැදිලි වතුර, මනෝරම්‍යයි. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා මේකෙන් බොනවා, නානවා, වතුර අරන් යනවා. අර පොකුණි තව තව උණ උනා උණ උනා අලුත් වතුර දෙනවා. අර මුළු ගමටම සම්පතක්. අර පොකුණ අම්මා කෙනෙක් වගේ ගමක් ගමක් සිසිල කරන, ගමක්ම පිපාසය සංසිඳවන, ගමක්ම සීතල කරවන, ගමකම ගිමන් නිවන අම්මා කෙනෙක් වගේ පොකුණක්. ඒ ගමේ පොකුණ. ඒ වගේ කියනවා මේ තමනුත් හොඳට කාලා බීලා අම්මයි තාත්තටත් හොඳට කන්න බොන්න දීලා අඹ දරුවන්ට කන්න බොන්න දීලා සමහර ගෙවල් වල තියෙනවා තමන් වාහනයක් පාවිච්චි කළොත් ඒක ඒක විතරම වෙන අයට බෙයල්ලන්න. දරුවෙකුටවත් දෙන්නේ නැහැ වාහනේ. එහෙම ගෙවල් තියෙනවා. ඉතින් මේ වගේ තේරුම් ගන්න මේ කර්මයෙන් මේ මිනිස්සු බැටකන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ මිනිස්සු ලෝභය අරකයි කියයි සාප කර කර ඉන්නේ නැතුව ලෝකේ තේරුම් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට සත්පුරුෂයා මේ තමන්ට ධනෙ ලැබුණාට පස්සේ ඒකෙන් තමනුත් සතුටු වෙලා අන් අය සතුටු කරවලා දම් පැන් දීලා වැඩ කරන අයට පවා සැපේ සතුට දීලා අවසානයේදී තමන්ගේ ධනයට කළ යුතු දේ කරනවා. කවදාවත් රාජසන්තක වෙන්නෙත් නැහැ. ඊට පස්සේ වතුරට අහු වෙන්නේ නැහැ, ගින්දරට අහු වෙන්නේ නැහැ, හොරු ගන්නෙත් නැහැ, අප්‍රිය දායාද වෙන්නෙත් නැහැ. ලස්සන ගාථාවක් දේශනා කරනවා. අමනුසට්ඨානී උදකං වසීතං තද පෙය්‍යමානං පරිපෝසමීති. අමනුස්සයෝ අධිගෘහිත පොකුණක වතුර ටික කාටවත් ප්‍රයෝජනයක් නැතුවම සිඳිලා යනවා. ඒවන් ධනං කාපුරිසෝ ලබිත්වා නේවත්තන අභුංජිතිනෝ දදාති. කාපුරිසා කියන්නේ අසත්පුරුෂයා. අසත්පුරුෂයාට ධනයක් හම්බුනාම තමන්ටත් නෑ, අනුන්ටත් නෑ, දන් දෙන්නෙත් නෑ. දීරෝච විඤ්ඤෝ අධිගම්ම භෝගී. නුවණැති කෙනෙකුට තමන්ට භෝගයක් ලැබුණාට පස්සේ, ධනිය ලැබුණාට පස්සේ යෝ භුංජති, එයා කනව බොනවා හොඳට ඇඳලා කියලා ඉන්නවා. කිච්ච කරෝච හෝති, කලන් ධනයෙන් කරන්න ඕන දේව කරනවා. සෝ ඥාති සංඝන් නිසඹෝ හරිත්වා අනින්දිතෝ සග්ග මුපේති තාඨානම්. එයාට ධනෙ ලැබුණට පස්සේ තමනුත් කනව බොනවා, අන් අයටත් කන්න බොන්න දෙනවා. තමනොත් පිනවනවා අනිත් අයත් පිනවනවා. ඊට පස්සේ ඒ බොහෝ අනුභව කරලා නෑදෑයන්ට සංග්‍රහ කරලා බය නැතුව නින්දා නැතුව සුගතිය කරා යනවා, දෙව්ලෝ යනවා. දැන් මේ තමන්ට ලැබෙන ධනය හොඳට කාලබීලා ඇඳලා කියලා පරිභෝග කරන එකයි දෙමව්පියන්ට, ඥාතීන්ට, අඹුදරුවන්ට, සමනබ්‍රාහ්මණයන්ට වැඩ කරන අයට පවා හොඳට කාලබීලා දීලා දම්පින්කම් කරගෙන ඉන්න ජීවිතයක් ගැන කිව්වේ. මෙතන ලොකුවට සීලයක් ගැන කතා කළේ නෑ, ලොකුවට භාවනා කිරීමක් ගැන කතා කළේ නෑ, ලොකුවට විදර්ශනාවක් කිරීමක් ගැන කතා කළේ නෑ. නමුත් මේ අවසානේ මැරිලා කොහෙද ඉපදුනේ? දෙව්ලොව. දෙව්ලොව යන මාවතක් තමන්ට ලැබෙන ධනෙන් හොඳට කාලබීලා තමන් ඉන්නවා. ඊළඟට දෙමව්පියන්ට, ඥාතීන්ට, අඹුදරුවන්ට, වැඩ කරන අයට, මිත්‍රාදීන්ට, සමන බ්‍රාහ්මණයන්ට දන් දෙනේවා. මේ විදිහට ඒ ධනයෙන් කළ යුතු දේවල් කරන එක. ධනයත් හොඳට ලැබුණා, තමනුත් සත්තාන්තෝසින් මනුස ජීවිතයේ ගත කළා, තමන් මහන්සියෙන් හම්බු කරගත්තු දේවල් වලින් හොඳට පරිභෝග කළා, ඉතුරු වෙනේවා තමන් කැමති අයටමයි අනාගතේ ලැබෙන්නේ, මැරුණට පස්සේ දිව්‍ය ලෝකෙත් ගියා. කොච්චර සැප ප්‍රතිපදාවක්ද කියලා බලන්න. කොච්චර සැප ප්‍රතිපදාවක්ද කියලා බලන්න. ගොඩාක් ධනවත් මිනිස්සු උදේට පාන් කෑල්ලක් කාලා ඉන්නේ. ඕක තමයි ආහාරය. මේ මනුස්ස ලෝකේ ප්‍රණීතම කෑමේ පොඩි මේ සැන්විචස් එකක්ද? මනුස්ස ලෝකේ ප්‍රණීතම කෑම? ඉතින් පොඩි දෙයක් කාලා ඔහේ ඉන්නවා. අලුතෙන් කෑම වර්ග හදන්නේ. කැවිලි පෙවිලි සමහර අයට උත්සවයක් එන්න ඕන කැවිලි පෙවිලි හදන්න. ඇයි මේ තමන්ගේ ගෙදරයි පොඩි කැවිලි ටිකක් කොකිස්, ඊළඟට මොන් කැවුම්, ඊළඟට අලු හොඳට හොඳ කේක් එකක්, අලුත් පන්නේ කෑම බීම තියෙනවා, බේකරි අයිටම්ස් තියෙනවා. ඒ වගේ එකක් ගෙවල් වල මිනිස්සු හදාගෙන කෑවොත් නරකද? ඒ නිසා පින්වතුනි, අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිතර ඔය මිනිසුන්ට දෙන අවවාදයක් තමයි හොඳට කන්න බොන්න, හොඳට ඉන්න. ලොකු ස්වාමීන් වහන්සේට ඒ ලොකු ස්වාමීන්ගේ ඥාතියෙක්ගෙන් නිතර ඇහිච්ච දෙයක් තමයි කිව්ව හොඳට කාලා බීලා හොඳට ඇඳලා ඉන්න කියලා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඔය කතාව කියනවා. ඒවා ධර්මයට එකඟයි. මේ ධර්මයේ තියෙනවා ධනේ ලැබෙන කෙනා හොඳට කාලා බීලා ඇඳලා කියලා ඉන්න කියලා. එතකොට ධනේට කළ යුතු දේ කෙනෙක් කරද්දි අන්න අරුන් යනවා හොඳ ලොකු වහනවල, අන්න අඳින හැටි කියලා තව කෙනෙක් ඉරිසියා කළොත් ඒ ඉරිසියාවට, ඒ කියන කතාවට කර්මය එයාට හම්බ වෙයි. එයා මේ ජීවිතේට නැතුව ඉපදුනේ අනිත් අයට ඉරිසියා කරපු නිසා ඊළඟ ජීවිතේටත් ඒ කර්මය මේ මිනිස්සු රැස් කරගන්න. මොනවා කරන්නද? කාලබීලා ඇඳලා ඉන්නවා කියන එකටත් ඉරිසියා කරන එක කොච්චර පහද්ද? මිනිස්සු හොඳට කාලබීලා ඇඳලා කියලා ඉන්න එකට ඉරිසියා කරන එක කොච්චර පහද්ද, නීචද? ඇයි මිනිස්සෙක් හොඳට ඇඳලා ලස්සනට ඉන්න එක හොඳ නැද්ද? දුර්ලභව ලැබෙන්නේ මිනිස් ජීවිතේ. නිරේ හිටියනං අවුරුදු කෝටි ගාණක් හොඳට කාලා බීලා නැහැ, ආභරණයක් ඇඳුමක් පළඳලා නැහැ. තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකවල ඒ වගේ මේ සතර අපායේ වැටි වැටි යන ගමනේදී ඒ මිනිසුන්ට සුගති සම්පත්තියක් කියලා කලාතුරකින් මේ උදා වෙන්නේ මනුස්ස ජීවිතයක්. ඉතින් මේ මනුස්ස ජීවිතෙත් වරද්දව ගන්න එපා. ඊළඟට උපෝසත දිනේ අපි වෙන් කරමු. ඒ හැර වෙනත් පින්කම් වලදී මිනිස්සු නිකම් මේ මල ගෙදරක් වගේ වෙන එක ගැන යම් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් හදන්න නම් බෑ, හදන්න බෑ. අටුවම් බැහැලා තියෙන මිනිසුන්ට සුදු ඇඳ ගන්නම ඕන කියලා. ඉතින් ඒ නිසා මේ අපුත්තක සූත්‍රයේ සංයුත්ත නිකායක, ඊළඟට අපුත්තක දුති අපුත්තක සූත්‍රයේත් මම අද මේකට එකතු කරන්නම් කියලා හිතුවා, වෙලාව මදි. ඒ සූත්‍රයේ තියෙනවා ඒ ප්‍රණීතව ලැබුණට කණ්ඩ බොන්න හිතෙන්නේ නැත්තේ සංසාරෙ දීලා හිත පහදවගෙන නැහැ. ඊළඟට දරුවෝ නැත්තේ සංසාරෙ ධනෙ උපයන්ට මනුෂ්‍ය ඝාතනයක් කරලා. නේක සිටුවරේ තමන්ගේ ඥාතියෙක්ගේ පුතෙක් ධනෙ බෙදෙයි කියලා මැරෙව්වා. එක මනුෂ්‍ය ඝාතනයක් කළා, නිරේ අවුරුදු දහස් ගාණක් දුක් විඳලා තිනවා නිරේ. මනුෂ්‍ය ලෝකෙට ආවට පස්සේ පුත්‍රයෝ නැහැ, දරුවෝ නැහැ. ධනෙ නිසා කළා තියෙන්නේ. එතකොට ධනෙ ලැබුණට ඒ භුක්ති විඳින්න ඒ ධනයට හිමිකාරයෙක් නැති වෙලා එනවා. එතකොට සංසාරේ කර්ම විපාක තමන්ගේ පිටිපස්සෙන් පන්න නැහැටි තේරුම් ගන්න. එනිසා හොඳට කාලා බීලා ඇඳලා පංච සුචරිතයෙන් යුතුව පංචකාමයේ භුක්ති විඳලා, පංචකාමයේ භුක්ති විඳිනවා කියන්නේ හොඳට කාලා බීලා ඇඳලා සතුටු වෙලා ඇවිදලා කියලා වැඳලා පුදලා ධනෙ පරිභෝග කරලා දම් පෙන් දීගෙන දැහැමිව සතුටෙන් ඉන්න එක ගැන මේ කියන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ පා කිව්වේ නැහැ. ඉස්සර මිනිස්සු එහෙම සතුටෙන් ඉඳලා පුරුදු කරන්න ඕන ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේ අහලා තියෙනවා. ඒ විදිහට ලස්සනට ඇඳලා පියලා ලෝකේ තියෙන හොඳම ඇඳුම් ඇඳගෙන හොඳම කෑම කාලා හොඳම සැප සම්පත් විඳගෙන කරන්න ඕන භාවනා මොනවද කියලා බුදුරජාණන් වහන්සේ අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදු ගුණ හිතන්න, දම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න, තමන් රකින්න සිල්පද ටික හිතන්න, ඊළඟට පින් කරන පිනෙන් කුසලෙන් දෙවියන් හා හිත සම්බන්ධ වෙනවා කියලා, සද්ධා සීල සුත තියාග ප්‍රඥා ස්මරණේ කරලා දීවානුසුති වඩන්න කියලා, දේවතානුසුති. ලස්සනට භාග්‍යතුන් වහන්සේ ගිහිව හික්මවලා තියෙනවා. ඒ ගිහිව හරි සතුටින් වාසය කරලා තියෙනවා. එනිසා දුකෙන් මෝනෙල්ලගෙන ඉන්න ඕන පිරිසක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, හරි සතුටින් ඉන්න ඕන පිරිසක්. ඒ නිසා ඔබට ලැබුණ පංච ඒ ධනය සුදුසු පරිදි පරිභෝග කළා, හොඳට කාලා බීලා ඇඳලා සතුටින් වාසය කරන්නටත්, තිසරණයත් පංචශීලියත් ආරක්ෂා කරගෙන සාසන ප්‍රතිපදාවේ රැකෙන්නටත්, බුද්ධ ශාසනයේ පිහිට ලබා ගන්නටත් වාසනාව ලැබීවා කියලා එක හිතින් සිත පතනවා.